එදා ගාමිණී ජයසූරිය මැතිතුමා මේ සභාවේ හිටියා. අනගාරික ධර්මපාලතුමාගේ මුණුබුරා මහබෝධි සංගමේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ ලේකම් එතුමාගේ හිතට එකඟ නැති වුණා 13 වෙනි විවස්ථා සංශෝධනයේ. එතුමා ගිහිල්ලා කිව්වා මෙන්න මගේ කාර් එක මෙන්න මගේ යතුර මට මේ ඇමතිකමට වඩා රට වටිනවා කියලා ආපු එකම ඇමතිවරයා විදියට ගාමිණී ජයසූරිය ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මන්ත්‍රීවරයෙක්ට හෘදේ සාක්ෂියට අනුව තීන්දුවක් ගන්න තියෙන අවස්ථාව අවහිර කරන්නට එපාය කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ සංශෝධන පිළිගන්නේ නැත්නම් අපි කොහොමද දැන දැනම මේ පැසිස් මිලිටරි පොලිස් ආණ්ඩුවක් හදන්න මේකට අපි කොහොමද අසුසන්නේ කියන එක තමුන්නාසලාගේ හෘදේ සාක්ෂියෙන් අසා බලන්නට කියන ටික තමයි කියන්න තියෙන්නේ.